අපි ආන්නේ මොකුත් පරික්ෂණ මොකුත් වැරද වුණ නැතුත් අයි විදේශ රට මේ පරික්ෂණ තිබුත් ඒක මොකුත් නෑ කියලා නෙන්නේ. ඒක නිසා ඇතුළේ දේශීය පරික්ෂණ හරි දේශීය පරික්ෂණ හරි සිද්ධ වෙලා අපරාධයටනේ වැරදිකාරය කියලා පිළිගන්නේ. ඒක නිසා අයි මොකටද කලබල වෙන්නේ? ඒක මේක සිංහල ජනතාවට විරෝධයෙන් මේක අපි ගෙනව නෑ. මේක ගේන්නේ මේ ප්‍රශ්න අරගෙන ගියුත් තමයි අපි දේශපාලන විසඳුම ගන්න පුළුවන් කියලා බලාගෙන ඉන්නේ. අද එනකන් අපි බලාගෙන ඉන්නේ එක්සත් ලංකා ඇතුලේ මේ ප්‍රශ්නයට තීන්දුව ගන්න අපි සූදානම් වෙලා ඉන්නවා.